සම්බුද්ධ වසරින් 2603ක් වන විවාහාරික වසරින් 2014 අටවැනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිතයේ අත්දකින්නට සූදානම් වෙලා ඉන්න පින්නතුන්, මෙහෙන් කිසිදු දෙයක් ඔබට සංකල්පයක්, දෘෂ්ටියක්, මතවාදයක්, දර්ශනයක්, චින්තනයක් කිසිවක්ම හම්බ වෙන්නේ නැහැ. අප කල යුත්තේ අපි ළඟ තියෙන දර්ශන, චින්තන, සංකල්ප සියල්ලක්ම විද්‍යාත්මක වූවත් අවිද්‍යාත්මක වූවත් නොදැන ප්‍රත්‍යක්ෂ නො වූ බොහෝ දෑ සංකල්ප ඔබේ හිතේ දරාගෙන ජීවත් වීම. ඒ නිසා එක් දෙයක් ඔබට නැති වෙලා තියෙන ඔබේ ගෘහයේ ඉඩ කඩ පහසුව නැති වෙලා තියෙන අර ගොඩාක් මලු පිරිච්ච නිසා. ඒ නිසා මේ මානසික ගෘහය තුළ ඉඩ කඩ සාදා ගන්නයි අපි සූදානම් වෙන්නේ. මම මගේ ආත්මය කොට නොගන්නට කල්පනා කිරීමයි මේ වැඩසටහන තුළදී අපි සිද්ධ කරන්නේ. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට, මනසට දැනෙන දේ මම මගේ ආත්මේ කොට නොගන්නා තත්ත්වයට පත් වෙන. එහෙම අවස්ථාවට අපි පත් වෙනවා කියලා කියන්නේ අපි දෘෂ්ටි ගන්නෙ නැති, පිළිගන්නේ නැති, සංකල්ප පිළිගන්නේ නැති. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ප්‍රතික්ෂේපය කියන්නේ පිළිගැනීමක්. පිළිගැනීම කියන්නේ පිළිගැනීමක්. ප්‍රතික්ෂේප සහගතව පිළිගන්නේත් නැහැ. අනුමත සහගතව පිළිගන්නේත් නැහැ. කිසිදු ආකාරයකට මේ ලෝකය ස්පර්ශ නොකර ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඇයි ලෝකයේ ස්පර්ශ නොකොට ජීවත් වෙන්න පුරුදු වෙන්නේ? ලෝකයේ දුකයි, වේදනාව දුකයි. ලෝකය කියලා කියන්නේ සිත. සිත ස්පර්ශ කරන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. ඉන්ද්‍රියන් ස්පර්ශ කරන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. ඒ උත්සාහය, ඒ මෙහෙවීම ඔබ මේ මොහොතේ සිද්ධ කරගන්න ඕන. ඔබ ඉන්ද්‍රියන් ස්පර්ශ කරන්නේ නැත්නම් ඔබට අතීතයක් හැදෙන්නේ නැහැ. ඔබ ඉන්ද්‍රියන් ස්පර්ශ කරන්නේ නැත්නම් ඔබට අනාගතයක් හැදෙන්නේ නැහැ. ඔබ ඉන්ද්‍රියන් ස්පර්ශ කරන්නේ නැත්නම් ඔබට වර්තමානය හැදෙන්නේ නැහැ. කාලයට පැමුණුනොත් කාලයේ වේදනාව, කාලය තුල තියෙන දුක, කාලය තුල තිබෙන අටලෝ දහම ඔබට දැනෙන්න පටන් ගන්නවා. කාලය ඉක්මවුවාම ඒ කිසිවක් දැනෙන්නේ නැහැ. එය ඇසින් දකින දෙයක් හෝ මනසින් මවා ගන්නා වූ දෙයක් නොවේ. විශේෂ ප්‍රඥා මහිමයකින් චේතනාව ග්‍රහණය නොකරන අපූර්වත්වයේ ධර්මය ඔබ අවබෝධ කරගන්නවා, දැක ගන්නවා. වීරිය අතහැර දමන්න. වීරිය අවශ්‍ය කරන්නේ අරමුණු ග්‍රහණය කරන්න. වීරිය අවශ්‍ය කරන්නේ අතීතය ආවර්ජනා කරන්න. වීරිය අවශ්‍ය කරන්නේ අනාගතය මතක් කරන්න. වීරිය අවශ්‍ය කරන්නේ වර්තමානයේ සිතන්න. වීරිය අවශ්‍ය කරන්නේ යමක් දරා ගන්න, උසුලා ගන්න, වෙනස් කරන්න. එසේ කිරීමෙන් මානසික නිදහස කියන එක ඔබට අහිමි වෙනවා. මානසික නිදහස කියන එක ඔබට අහිමි වෙනවා වීරිය කිරීමෙන්. වීරිය අත්හරින්න. කිසිදු දෙයකට වීරිය නොකරන්න. වීරියත් සමග තිබෙන්නේ ඔබට හඟවන්නේ ඔබ යමක් ඇදගෙන යනවා, උසුලාගෙන යනවා, පෙරලගෙන යනවා, කරපින්නගෙන යනවා වගේ ස්වභාවයක්. මහත් වූ වීරියක් ඔබට අවශ්‍ය කරන්නේ යමක් උසුලාගෙන යන්න, යමක් කරපින්නගෙන යන්න. එහෙමනම් निराයාසේ ධර්මය අවබෝධ කරගන්න ඔබට පුළුවන් වීරිය අතහැරීම. පුජ්‍යලත්වයේ නිරන්තරයෙන්ම වීරය නිපදවනවා. උපාදානස්කන්ධය පෝෂණය කිරීමට සංහාව කියන මූල ධාතුවේ බලයෙන් වීරය කියන එක උපදින්නේ. ඒ වීරිය අත්හැරීම තමයි ධර්මයේ කියවෙන සම්මා වායාම. කුමක් සඳහාද ඔබ වීරිය කර යුත්තේ? රූපයක් වෙනුවෙන්, සංඥාවක් වෙනුවෙන්, සංකාරයක්, විඥානයක්, වේදනාවක් වෙනුවෙන් ඔබ වීරිය කළ යුත්තේ. ඔබට නිවන වීරියෙන් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. වීරිය තිබෙන්නේ, උත්සාහය තිබෙන්නේ මමත්වය පදනම් කරගෙනයි. නිර්වාණය තිබෙන්නේ වීරියෙන් තොරව. නිරායාසයේ ස්වභාවිකත්වයක් හැටියටයි. ඔබ වීරිය කරන්න යමක් ආවරණය කරන්න. එහෙත් නිවනේ තිබෙන්නේ නිර්වාණ ආවරණයක් නැති. කිසිදු දෙයක් රැක ගන්න දෙයක් නැහැ. මමත්වය කියන්නේ යම් ගුණයක් එකතු කිරීමක්. නිර්වාණය කියන්නේ ගුණයක් නැති එකතු කිරීමක් නැති විවෘත භාවයක්. ඔබේ මනස විවෘත කරන්න ඔබේ මමත්වය දියවි අහෝසි වී යනවා ඇති. ඔබ යම් කිසි මොහොතක ගුණයක් හැදුවොත් එතන මමත්වය ගොනු වෙනවා. සියයට සියයක් ඔබේ මනස ඔබ අතහරින්න. සියයට සියයක් ඔබේ මමත්වය අතහරින්න. ස්වභාවයෙන් හොඳක් වුවද නරකක් වුවද ඒ ස්වභාවික සත්‍ය වන බැවින් ඒට මම මුහුණ දෙනවා. ඒ මං අවබෝධ කරගන්නවා. ඒ දේ මම සතුටින් බාරගන්නවා කියන තැනට තමන්ගේ මනස ගෙන යන්න. ඇති වුණත් ඒ ස්වභාවයක්, නැති වුණත් ඒ ස්වභාවයක්, මිය ගියත් ඒ ස්වභාවයක්, ඉපදුණත් ඒ ස්වභාවයක්. ස්වභාවයේ දැනෙන දෙයක් මිස දකින දෙයක් නොවේ. ඒ නිසා ඔබගේ අධ්‍යාත්මික ඇසට එය දකීමට නොහැකි. ඔබට එය දැනීමට ඉඩ හරින්න. කිසිවක් ගොනු කරගන්න එපා, ග්‍රහණය කරන්න එපා. කිසිවක්ම නිතරම ඔබ බලන්න ඔබ ගුණයක ග්‍රහණයක සිටීද. එය සැහැල්ලු කරන්න. ප්‍රතික්ෂේපය හා අනුමැති අත්හැර එය සැහැල්ලු කරන්න. එයට දක්වන වීරය දුරු කරන්න. එතකොට ඔබේ හිතේ සහනය වෙනුවෙන් කරනු ලබන වීරයක් පුතජන ලෞකික වීරයක් නෙමේ, සම්මා වායාමක් ඔබ තුල හට ගන්නවා. සම්මා වායාම තුල වීරය අත්හරින්නට කරන වීරයක්. වීරය අත්හරින්නට වීරය කරනවා. වීරය අත්හරින්නට කරන වීරිය තමයි වීරය අතහැරීම. සාහය උසුලාගෙන සිටීම අතහැරීම. ස්වභාව ධර්මයේ තුල විශ්වයේ තුල සියල්ලට අයිතිවාසිකම් කියන මේ සත්වයා එක් මොහොතක මම මම මම කියන කුඩා ලෝකයක් ගොනු වෙන්න පටන් ගත්තා. ඒ ලෝකය එන්න එන්නම පීඩාකාරී වුණා. මමත්වය කියන ස්වභාවයට මොනතරම් අරමුණු සංඥා ලැබුණත් ඒ පූර්ණත්වයට පත්වන්නේ නැහැ. එනිසා මමත්වය අත්හැරීමෙන් මා පූර්ණත්වයට පත්වෙනවා කියන අදිෂ්ඨානයට ගුණයට ඔබ පාත්‍ර විය යුතුයි. මේ මොහොතේ ඔබ කිසිවෙක් නොවන්න, අනාගතයේ ඔබ කිසිවෙක් නොවන්න, අතීතයේ ඔබ කිසිවෙක් නොවන්න, මැරෙන්නට ඔබ ළඟ කිසිවක් ඉතිරි කර නොගන්න, සොරුන්ට ගෙනියන්න කිසිවක් ඔබ ඉතිරි කර නොගන්න, ගින්නෙන් පිලිස්සී යන කිසිවක් ඔබ ඉතිරි කර නොගන්න, ජලයට ගසාගෙන යන කිසිවක් ඔබ ඉතිරි කර නොගන්න, මරණයට පත්වන හැම දෙයක්ම ඔබ අත්හරින්න. නොමැරෙන යම් තැනක් වේද එහි ඔබ වැඩ සිටින්න, එහි ඔබ නතරවන්න, එහි ඔබ ජීවත් වන්න. ඔබේ අධ්‍යාත්මික ඇස විමුක්තිය ඇසක් කරගන්න. එයින් අදහස් වන්නේ ඒ ඇසේ කිසිදු වර්ණයක් රඳවා නොගන්න, කිසිදු රූපයක් කිසිදු ස්වරූපයක් රඳවන්න එපා. ඒ ස්වභාවික ඇසක් පමණක් විය යුතුයි. එහි කිසිවක් නොතිබිය යුතුයි. එය විමුක්තියස. විමුක්තියසකින් බලන කෙනාට පේන්නේ විමුක්තිය. කුමක්ද විමුක්තිය? ඒ ඇස තුළ රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංකාර නැහැ, විඥාන නැහැ. ඒ නිසා ඒ ඇසින් බැලුවාම ලෝකේ ලස්සන රූප නැහැ, අවලස්සන රූප නැහැ. කොළ පාට, රතු පාට, සුදු පාට, නිල් පාට ආදී වර්ණ නැහැ. ඒ ඇස විමුක්තිදායක නිසාම මුළු මහත් ලෝකයේම විමුක්තිදායකයි. ඔබේ මේ මොහොතේ ඇසේ රඳවගත්ත දෘෂ්ටිය කවරක්දයි බලන්න. සංකල්පය කවරක්දයි බලන්න. එයින් නිදහස්ව, එයින් බැහැරව තමා දෙස, ලෝකයේ දෙස බලන්න. කිසිදු ග්‍රහණයකින් තොරව බලන්න. විමුක්තිය ඇස ඔබගේ ඇස බවට පත් කරගන්න. ඒ ඇසත් නොහැරම භාවිතා බහුලී කතා කරන්න. භාවිතා කරන්න, බහුලව වඩන්න. ඒ ඇසට වීර්යය අනවශ්‍යයි. ඒ ඇසට පාලනය අනවශ්‍යයි. ඒ ඇසින් බලන විට කාලය අතහැර, මමත්වය අතහැර, පුජ්‍යලත්වය අතහැර බලන බව හොඳටම තමන්ට තේරෙනවා. කෙනෙක් නොවී දකින ඇස විමුක්ති ඇස. මේ මොහොතේ ඔබ යම් කෙනෙක් නම් ඔබ තව තවත් ඔබේ මනස විවෘත කරන්න, නිදහස් කරන්න, සැහැල්ලු කරන්න, ස්වභාවයට දියවි දියවි යන්නට ඉඩ හරින්න. මේ භාවනා වැඩසටහනෙන් ඔබ කිසිදු අනක් නොලබන්න. ඔබේ මනස කිසියම් හෝ අනකින් මෙහෙයවීමෙන් වළකින්න. කිසියම් වූ දරා ගන්නා ලද සංකල්පයකින් මෙහෙයවීමෙන් වළකින්න. ස්වභාවිකත්වය යනු ඔබ පෙර ජීවත් වූ ස්වභාවය නොවේ. එය හරිම අස්වාභාවිකයි. ස්වභාවිකත්වය යනු මේ මොහොතේදී සංකල්පයක් ඇති කර ගැනීම නොවේ. ඔබේ අතීත ජීවිතයත්, වර්තමාන ජීවිතයත්, අනාගත ජීවිතයත් අත්හරින්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකිරීම ඔබගේ ජීවිතය කරගන්න. ග්‍රහණය කිරීම තුළ ඔබේ මොළයට, ඔබේ මනසට පීඩා ඇති කරවනවා. ඒ ග්‍රහණය කරගත් දේ රැකගන්න, වඩන්න සිදු වෙනවා. අතහැරීම යනු විවෘත භාවය පමණයි. ඔබ රූපයත්, වේදනාවත්, සංඥාවත්, සංකාරයත්, විඥානයත් අතහරින්න. ඔබ රූපය නොවේ අත්හල යුත්තේ ඇසයි. ඔබ ශබ්දය නොවේ අත්හල යුත්තේ කනයි. ඔබ ගන්ධය නොවේ අත්හල යුත්තේ නාසයයි. ඔබ රසයන් නොවේ අත්හල යුත්තේ දිවයි. ඔබ ශරීරයයි අත්හල යුත්තේ, ඔබ මනසයි අත්හල යුත්තේ. මම කියන ස්වභාවයෙන් ඔබගේ අධ්‍යාත්මය තුළ ජීවත් නොවන්න. මේ මගේ ආත්මයයි කියන අවිද්‍යාත්මක ස්වභාවයෙන් ඔබ අධ්‍යාත්මය තුළ ජීවත් නොවන්න. මමත්වයක් හැටියට ඒ ඝන වූ චිත්ත සංතානයෙන් ඔබ ප්‍රශ්න කරන්න. ඔබට මේ ශරීරයේ හෝ ලෝකයේ හෝ අයිති දෙයක් කවරක්දයි කුමක්දයි විමසන්න. ඔබට නතු ධර්මතාවයක් ඇද්දයි විමසන්න. ඔබ කැමති පරිදි පවතිනා වූ ධර්මතාවයක් ඇද්දයි විමසන්න. ඔබ මමයි කියා දැඩි වී සිටින්නේ කුමන විද්‍යාත්මක පදනමක් යටතේදයි විමසන්න. ඔබගේ මමත්වයක් හැටියට කැටියෝ මනසින් ඔබ විමසන්න. ඔබ මේ ශරීරයේ මාගේ යයි සිතන්නේ කුමන විද්‍යාත්මක පදනමකින්ද? ඔබගේ සිතවිලි මම යයි සිතන්නේ මගේ ආත්මය යයි සිතන්නේ කුමන විද්‍යාත්මක පදනමකින්ද? සිතවිලි දෙස බලා සිටීම නොවේ. සිතවිලි දෙස බලා සිටීම යනු ඔබ යම්කිසි සංඥාවක් අරගෙන ඒ සංඥාවෙන් බලා සිටීමයි. ඔබ සංඥාවක් නොගන්නේද සිතවිලි පිළිබඳව තියෙන නැඹුරුතාවය ඔබගේ ජීවිතයෙන් පහව යනවා. සිතවිලි වල දෙස බැලීමටවත් නොබැලීමටවත් වෙනස් කිරීමටවත් ඔබ සංඥාවක් ඇසක් පහළ කර ගැනීමෙන් වළකින්න. ඇසට ස්වභාවය කියන එක අවබෝධ කරවන්න. ඇස ස්වභාවික කරන්න. ඇස ස්වභාවික කල විට ඇසෙහි කිසිදු රූපයක් නැත. හිස් බවක්ද නැත. ඇස ස්වභාවික කල විට ඇසට අන්ධකාරයද ආලෝකයද නොපෙනේ. එබැවින් ඒ ඇස විමුක්තියසක් බවට පත්වෙනවා. එම ඇසේ සංස්කරණය කරන ලද කිසිදු දෙයක් නැති බැවින් ඒ ඇස විමුක්තියසක් වෙනවා. ඒ ඇස ඔස්සේ දැනෙන දෙයක් හෝ හැඟෙන දෙයක් නැත. පෙනෙන දෙයක් නැත. ඔබේ හිතේ ඇතිවන සෑම ඝනත්වයක්ම ඔබේ අවිද්‍යාත්මක හේතුම් පදනම් වීලයි සිදුවන්නේ. ඒ හැම විටම ඔබ තව තවත් මනස විවෘත කරන්නටත්, මනස අතහරින්නටත් වග බලා ගන්න. එවිට ඒ හැම දෙයක්ම ස්වභාවයෙන් නිශ්චල වෙනවා ඇති. කිසිදු අපේක්ෂාවක් නොකරන්න. අධ්‍යාත්මික ප්‍රතිඵල වෙනස් වීම අවබෝධයන් කිසිවක් බලාපොරොත්තු නොවන්න. බලාපොරොත්තු වලින් පිරුණු ඇසක් විමුක්තිය ඇසක් නොවේ. ඒ තණ්හාව පිරිය ඇසක්. බලාපොරොත්තු නොවීම හෝ වීම යනු ඔබගේ බලාපොරොත්තු අතර තිබෙන ආකාර විදි දෙකක්. සියලු බලාපොරොත්තු වලින් නික්මීමේ අනු ඔබ ඇසෙහි කිසිවක් රඳවා නොගැනීම. නිතරම ඔබ ක්‍රියාවෙන් නිවත්වන්න මහන්සි වන්න. මාගේ උත්සාහය ඔබ ක්‍රියාවක යෙදවීම නොවේ, ක්‍රියාවෙන් නිදහස් කිරීමයි. ඔබත් ඔබගේ උත්සාහය වියුත්තේ ක්‍රියාවට නැඹුරු වීම නොවේ, ක්‍රියාවෙන් නිදහස් වීමයි, මානසික ක්‍රියාවෙන් නිදහස් වීමයි. ඒ තමයි මනෝ සංවරය. ඔබගේ වීරය සියල්ලගෙන් නිදහස් වීම උදෙසායි. මාගේ වීරිය සියල්ලගෙම නිදහස් වීම උදෙසායි. එය හොඳින් තේරුම්ගෙන කටයුතු කරන්න. අධ්‍යාත්මික සංවේදනාවන් වලින් නිදහස් වීම උදෙසායි. අධ්‍යාත්මික සංඥාවන් වලින් නිදහස් වීම උදෙසායි. ඇස නිදහස් කිරීම පිණිසයි, සිත නිදහස් කිරීම පිණිසයි, ගත නිදහස් කිරීම පිණිසයි, මොළය නිදහස් කිරීම පිණිසයි. එබැවින් ඔබගේ ග්‍රහණයන් හඳුනගන්න. ග්‍රහණයන් ඔබට සංවේදීතාව පමුණුවාවි. ග්‍රහණයන් ඔබට පීඩා පමුණුවාවි. ග්‍රහණයන් ඔබ යම් දෘෂ්ටිගත කිරීමට සංකල්පයකට ඔබවගෙන යාවි. එබැවින් සැබවිටම කිසිදු ආකාරයකින් ග්‍රහණය නොකිරීම කියන සුවිශේෂී අතහැරීමේ ක්‍රමවේදය භාවිතා කරන්න. එක් ආකාරයකින් ඔබ යමක් ප්‍රතික්ෂේප කරන විට තවත් ආකාරයකින් ඔබ එය ග්‍රහණය කරනවා. එබැවින් කිසිවක් ග්‍රහණය නොකරන අපූර්වත්වයේ නිදහස් කිරීම කියන එක ඔබ ඉගෙන ගන්න. අතහැර දැමීම කියන එක ඔබ ඉගෙන ගන්න. කිසිදු තැනක මමත්වය නොරඳවා ගන්න වීරය කරන්න. එය එකවරක් නොව වැරදි වැරදි දහස් වරක් ඔබයට මහන්සි වන්න. එකවරක් නොව ලක්ෂ වාරයක් නෙවැරදිව එය පය පිහිටන තුරුම, සියල්ලගෙන් නිදහස් වන තුරුම ඔබ සියල්ලගෙන් නිදහස් වීම සඳහා කරනු ලබන නිවැරදි වීර්යය සිදු කරන්න. කිසිවක්ම රඳවා ගන්න නැති තත්ත්වයට උපත් වන්න. කිසිවක්ම ප්‍රතික්ෂේප නොකරන තත්ත්වයට ඔබපත් වන්න. කිසිවක්ම ඔබ අනුමත නොකරන තත්ත්වයට ඔබපත් වන්න. කිසිවෙක්ම මම කියා නැහැ කියන තත්ත්වයට ඔබපත් වන්න. කිසිවෙක්ම මම කියා ඇත කියන තත්ත්වයෙන් නිදහස් වන්න. මම කියා කෙනෙක් මෙහි නැත කියන තත්ත්වයෙන්ද නිදහස් වන්න. මම කියා කෙනෙක් ඇත කියන තත්ත්වයෙන් ස්වභාවයෙන් ඔබ නිදහස් වන්න. ඒ වගේම මම කියා කෙනෙක් නැත කියන තත්ත්වයෙන්ද ඔබ නිදහස් වන්න. එය සංඥා දෙකක්, එය වේදනා දෙකක්, එය උපාදාන දෙකක්. මම කියා කෙනෙක් ඇත කියන තත්ත්වයෙන් හා මම කියා කෙනෙක් නැත කියන තත්ත්වයෙන් නිදහස් වන්න. ඒ සඳහා ඔබගේ ජීවිතයේ ඇති සියලුම වීරිය ලබා දෙන්න. සියලුම ප්‍රඥා බලය ඔබට ලබා දෙන්න. සෑම විටම ග්‍රහණයන් ඔබව පීඩාවට පත් කරවන සුළුයි. එබැවින් නිතරම ග්‍රහණයන් උදාහරමින් වීර්යයත් ප්‍රඥාවත් සමබරව පවත්වා ගන්න. ස්වභාවය විසින් ගන්නා වූ ලක්ෂණයන් වලට මැදිහත් නොවි මනස ස්වභාවයට තමන් සිය කැමැත්තෙන් ඉඩ දෙන්න. එය ග්‍රහණය කිරීමෙන් වළකින්න. සියල්ල නැති වෙන වග, සියල්ල මැරෙන වග, සියල්ලම අපට අහිමිව පවතින වග, සියල්ලම අප අවිද්‍යාවෙන් පමණක් ග්‍රහණය කළ ඇති බව වග නිතර සිහි කටයුතුයි. මේ අපේ මනුස්ස සන්තානයේ තිබෙන්නේ අවිද්‍යාත්මක ග්‍රහණයක්. එය මනාව ඔබේ ඥානයට පැහැදිලි කර දෙන්න. පලා යන දේවල්, ඉවත් වන දේවල් ග්‍රහණය නොකරන්න. තමන් වලාකුලක් බවට පත්වන්න. එය නැගෙනහිරට, බටහිරට, උතුරට, දකුණට කොහේ ගහගෙන ගියත් ඒ අනන්ත වූ අහස තුලයි. ඒ වලාකුලට එය ප්‍රශ්නයක් නොවේ. ඒකයි ස්වභාවිකත්වය යනු. ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබගේ මමත්වයයි. මමත්වය විසින් තීරණය කරන දිසාවටයි ජායුත්තේ. සියල්ල හොඳ හෝ නරක වශයෙන් බෙදන්නේ මමත්වයයි. සියල්ල නින්දා හා අපහාස හැටියට බෙදන්නේ මමත්වයයි. සියල්ල ලාභ හා අලාභ හැටියට බෙදන්නේ මමත්වයයි. ඇසත හරින්න, ඉන්ද්‍රයන් සය අතහරින්න, කාලය අතහරින්න, වීරය අතහරින්න, මමෙක් ඇත යන විශ්වාසයක් මෙහි මමෙක් නැත යන විශ්වාසයක් අතහරින්න, හිත ස්පර්ශ නොකරන්න, පුඤ්ඤලත්වය මමත්වය ස්පර්ශ නොකරන්න, සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා වේදනාව නිස්පර්ශ නොකරන්න, කිසිදු රූපයක් සංඥාවක් සංඛාර විඥාන දැනුම ස්පර්ශ නොකරන්න, පූර්ණව අවබෝධයෙන් සියල්ල අතහරින්න, අතහැරීම යනු විවෘත භාවයයි, ක්‍රියාවක් නොවේ. විවෘත භාවය යනු ක්‍රියාවක් නොවේ. ක්‍රියාවකින් ක්‍රියාවකට නොනැගී මේ මොහොතේ ක්‍රියාව මේ මොහොතේ සංසිඳවන්න. තව ක්‍රියාවකට බැස නොගන්න. ඉවත් කිරීමක් නොකරන්න, දියව යන්නට ඉඩ හරින්න, ගසාගෙන යන්නට ඉඩ හරින්න. ස්වභාවය විසින් ඔබේ ආත්මය හිස්වන්නට ඉඩ හරින්න. ස්වභාවයට ඔබගේ ආත්මය පිරෙන්නට ඉඩ හරින්න. ස්වභාවය තුළින් ඔබගේ ආත්මය පිරෙන්නට ඉඩ හරින්න. ඔබ මමත්වයෙන් පුරවාගෙන ඉන්න සිත ඔබ විවෘත කර හරින්න. එවිට ස්වභාවය විසින් ඒ මමත්වයෙන් තොරකට විශ්වීය ධර්මය හා තමා අතර වෙනසක් දෙදෙනෙක් නැතිකොට ඒකීය ධර්මයක් මත අකාලිකව නිරෝධ සහගතව නිදහස්ව පිහිටනවා. එවිට දැනෙන්නේ සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා හෝ වේදනාවක් නොවේ. කිසිදු වේදනාවක් නැති අනන්ත වූ අපරිමාණ සැහැල්ලුවක් නිදහසක්. ඔබ ඉතා සුළු දෙයකට කොටු කෙනෙක් නොවේ, මුළු මහත් විශ්වයෙන් අනන්ත වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ ඔබ නොවේ, වෙනාන් කෙනෙක්ද නොවේ. එහි කිසිවෙක් ජීවත් වන්නේ නැත, මැරෙන්නේ නැත. ඉපදීමත් මරණයත් එහි නැත. රැයන් දහවලත් එහි නැත. අන්ධකාරයත් ආලෝකයත් එහි නැත. ජීවිතේ දුකක් කියලා හොඳට තේරිච්ච අයට නිදහස් වෙන්න ලැබුණුත් අවස්ථාවක් බොහොම සතුටින් ඒ නිදහස බාර ගන්නවා. එහෙත් මේ දරාගෙන ඉන්න මනස පාවිච්චි කරන ඉන්ද්‍රියන් මට පීඩා පමුණවනවය. මේ සිත මට පීඩා පමුණවනවය කියලා හඳුනන්නේ නැති වුණොත් එයාට ඒක අතහැරලා දාන්න උත්සාහ කළොත් පුංචි ළමයෙක්ගෙන් සෙල්ලම් බඩුවක් උතර ගන්න ගියා වගේ වැඩක් වෙනවා. ඒ ළමයා හයියෙන් කෑ ගහනවා. කුප්පි ලාම්බුවක් හරි ඒ ළමයාගේ අතින් ගන්න ගියොත් ඒ ළමයා කෑ ගහනවා. අතේ තියාගෙන ඉන්න පිහියක් වුණත් ඒ පිහිය ගන්න ගියාම ඒ ළමයා කෑ ගහනවා. ඇයි? එයාට ඒ පිහියේ තියෙන දරුණු බව, කුප්පි ලාම්බුවේ තියෙන දරුණු බව පුංචි ළමයා දන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් ජීවිතේ උපතේ ඉඳලා මරණය දක්වාම නුවණින් මෙනෙහි කළ යුතුය. ඔබේ පරමාවශ අවුරුදු 100ක් නම් ඔබ මුළු අවුරුදු 100ටම කාලසටහනක් හදන්න. ඔබ පෙට්ටියටත් ගිහිල්ලා දකින්න. අඩි 6ක් පොළොව යටටත් ගිහිල්ලා අළු බවටත් පත් වෙලා ඔබ දකින්න. එවිට ඔබට ජීවිතය අත්හරින්න බැරි දෙයක් නැහැ. මානසිකව භෞතිකව කිසි දෙයක් අත්හළ යුතු නැහැ. අධ්‍යාත්මයේ නිදහස වෙනුවෙන් ඔබ අත්හළ යුත්තේ මානසිකවයි. එවිට අපි කිසිම චංචල බවක් අපේ හදවතේ හෝ ශරීරයේ ඇතිවන්නේ නැහැ. ඒක හරියට පෑන් බිඳක් වැටෙනවා වගේ බොහොම ලස්සනට බොහොම පහසුවෙන් අවබෝධය ඇති කරනවා. ඔබ මේ මොහොතේ සිදු කරන්නේ කවරක්ද? ඔබම සොයා බලන්න. ඔබ ඇස ග්‍රහණය කොට සිටිනවාද? එය නිදහස් කර සිටිනවාද? ඔබ අධ්‍යාත්මය දෙස බලා සිටින ඇසක් තියෙනවා ඔබට. අධ්‍යාත්මය තුළම ඔබ එය ග්‍රහණය කර සිටිනවාද? නිදහස් කොට විමුක්ති කොට දකින්නවාද? විමුක්ති කොට ඒ ඇසින් දකින්න ඕන. ජීවිතයේ අවිද්‍යාව තරම් ඝන මලකඩක්, හානිකර දෙයක් ජීවිතේ තවත් නැහැ. ඒ වගේම ජීවිතේට මමත්වයේ තරම් තදින් ඇනුණු කටුවක් තවත් නැහැ. ඒක ගලවනකොට වේදනාවයි. ඒක ශරීරයෙන් ඉවත් කිරීම අපහසුයි. ඒ සඳහා කැමැති වන්නේ යම්කිසි මානසික නිදහසක් අවශ්‍ය කරන කෙනෙක්. බොහෝ දෙනෙක් ඒ ඇනිච්ච කටුවට ආදරය කරනවා. ඒ අය නිදහසට කැමති නැති අය. තමන්ගේ මමත්වය දුරු කරගන්න කැමැතිකම තමයි මේ කටුව උගලන දාන්න තියෙන කැමැත්ත. එහෙත් එය තරමක් වේදනාකාරී දෙයක් කෙනෙකුට වෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඉතාම පහසුවෙන් ඒ දරා ගන්නත් පුළුවන්. ඒ අයගේ තියෙන ප්‍රඥාමය බලය, මානසික ශක්තිය අවබෝධයට අනුරූපව අනුකූලව සිදුවන දෙයක්. එක එක කායට එක එක ආකාරයට සංවේදී වෙන්නේ. කෙසේ නමුත් අපි මේ කටුව ඉවත් කළ යුතුයි. මමත්වය නැමැති කටුව ඉවත් කළ යුතුයි. එය තිබීම ඔබට හානිකරදායකයි. මොනතරම් වේදනාවක් වුවත් එය දුරු කළ යුතුයි. එය දුරු කිරීමෙන් ඔබට මෙලවත් සසරත් ප්‍රීතිමත් සුවපත් වූ ජීවිතයක් ගත කරන්නට පුළුවන්. එය අත්හරින ක්‍රමවේදය තමයි රූප උපාදාන නොකිරීම, වේදනා උපාදාන නොකිරීම, සංඥා උපාදාන නොකිරීම, සංකාර උපාදාන නොකිරීම, විඥාන උපාදාන නොකිරීම, ඇලීම ගැටීම උපාදාන නොකිරීම, කාලය උපාදාන නොකිරීම, කිසිදු දෙයක් උපාදාන නොකිරීම, ක්‍රියාව ඉක්මවා සිටීම, ක්‍රියාවෙන් නිදහස් සිටීම, එය පුරුදු කරන්න, එය වඩන්න. ඔබගේ ආත්මය විය යුත්තේ ආත්මයක් නොවු අවස්ථාවයි. ඔබගේ ජීවිතය විය යුත්තේ කිසිවක් දරා නොගෙන උසුලාගෙන නොසිටින අවස්ථාවයි ඔබගේ ජීවිතය. ඔබ යමක් දරාගෙන නැත්නම් ඒ අවිද්‍යා සහගත සංකල්පයක්මයි. ඒ කිසිදු විද්‍යාත්මක ගුණයක් නැත. ඒහි විද්‍යාත්මක ගුණේ වටහා දුන් සැනින් ඔබගේ මනස ඒ දේ අත්හරිනවා ඇති. හරියට මැණික් ගලක් කියලා වීදුරු කටුවකට රැවටිලා ලොකු වගයක් හිතේ තියාගෙන ඉන්න මිනිස්සෙකුට කවුරුන් හෝ කෙනෙක් කියලා දෙන ඕක වීදුරු කටුවක්. එවිට ඒක බොහෝම සතුටින් අත්හැරලා දානවා, විසි කරලා දානවා. දිනුමක් ඇතේ කියලා හිතන ටිකට් පතක් සංගවාගෙන ඉන්න පුජ්‍යලේකුට මෙහි දිනුමක් නැත කියා ප්‍රකාශ වීමත් සමග ඒ ඉරලා දානවා. ඒ වගේ විද්‍යාව ඔබ ළඟ ඥාණයෙන් පහළ කළොත් ඔබේ අවිද්‍යාත්මක හැම සිතුවිල්ලක්ම ඔබ විසි කරලා අතහැරලා දානවා. විද්‍යාත්මක සත්‍ය කියලා කියන්නේ මානසික තවත් සංකල්පයක් හෝ මෝහනයක් නොවේ. ඒ මෝහනයක් නොවේ. ඒ පූර්ණ මනුෂ්‍යත්වයේ විවෘත භාවයයි. ජලයෙන් ගොඩට ගන්න මාළුවෙක් වගේ ගැහෙන්න පුළුවන්. මනස කම්පණයටපත් වෙන්න පුළුවන්. ඇයි? ලෝක දෙකක් අතර වෙනසක්. ඉන්ද්‍රියන් පහේ ලෝකයෙන් එයා අතීන්ද්‍රිය ලෝකයකට, ඉන්ද්‍රිය ස්පර්ශ නොකරන ලෝකයකට සැපත් වීමෙහි ගමන යන විට එකපසකින් ඒ ඉන්ද්‍රියන් ඇද දමනවා. රඳව ගන්නට උත්සාහ කරන අනිත් පැත්තෙන් ඉන්ද්‍රියන්ගෙන් වෙන්වීමට ලොකු වීරයක් යෙදෙනවා. ඒ අතර හොඳ හා නරක, කුසල අකුසල අතරේ ඝෂ්ඨණයක් සිද්ධ වෙනවා. කෙසේ කෙසේ හෝ කුසලය ක්‍රමානුකූලව එයාගේ වීරයේ බලය නොවන වැඩි නම් දිනනවා. ඒ අධ්‍යාත්මික සටන ඔබ මේ කරන්නේ. ඔබගේ එක පැත්තකින් සංස්කාර ලෝකයේ ඔබ ඇදගෙන යනවා. තව පැත්තකින් නිරෝධය, නිදහස කියන එක ඔබ මෙහිම් පුරුදු කරනවා. සංස්කාර ලෝකය පරාජය කරලා ඔබ මේ සංස්කාර නිරෝධය අත්දකිය යුතුයි. ඊළඟට හුස්ම ගන්න මේ වාතය, ජලය, හිරුගේ උණුසුම, ඒ අයට මේ ඔක්කොම බෙදලා දුන්නහම අපිට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මගේ ජීවිතය කියලා ඇති කරගත්ත රාමුවේ තියෙන අවිද්‍යාව දකින්න ඕන. හොඳට වීරය තියෙනවානේ, ශක්තිය තියෙනවා. ඒකම ප්‍රඥාව හරියට පැහැදිලි කරලා දෙනවා. වාහනයක වේගය හා සමාන පාලනය කියන එක අවශ්‍ය කරනවා. පාලනය නැතුව වේගෙන් ගියොත් හයිවේ එක එහෙමනේ අර වැටවල් උඩින් යන්නේ. එතකොට අපි පාලනය අඩුයි වගේ තේරෙනකොට මොකද කරන්නේ? වේගය අඩු කරනවා. පාලනය හොඳින් ඇති කරගන්නවා. පාලනය හොඳයි දුර පේනවා කියලා තේරෙනකොට මොකද වෙන්නේ? ටිකක් වැඩියෙන් පාගල යනවා. ඒ වගේ අපි වීරය අඩු කරන්න ඕන තැන්වලදී අඩු කරලා ප්‍රඥාව සමබර කරන්න ඕන. නැත්නම් වීරය විතරක් ඉස්සරහට යන්න හොඳ නැහැ. ඕනම දෙයක පදනමක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි පදමක්. පදමක් කියන්නේ තේකම් බිව්වන්නේ සීනි ප්‍රමාණය වෙන පැනලා සීනි තිබ්බරල සීනි කිලෝ එකම දාලා තේබොන් බෑ. කහට වුණාට, කහට වැඩි වුණාම තේ රස නැහැ. ඉතින් මේක හරියට මිශ්‍රණය කරන්න ඕන. මිශ්‍රණය කරන්න ඕන. අපි හරියට තේරුම් ගන්න ඕන. මරණයට සූදානම් වෙන්න ඕන. මැරෙන්න බයනේ. මයින ගේනට තුවක්කුව මෙයාට මයින නේ. බොහොම හොඳයි. එහෙම තමයි. අතහරින්න එපා. අතහැරීමත් අතහරින්න. ගැසෙන්න එපා. ඒක තනින් දරා ගන්න. ප්‍රඥාවෙන් ඒක හොඳින් පාලනය කරගන්න. අතහරින්න එපා. කිසිවක් අල්ල ගන්නත් එපා. ස්වභාවයට අයිතියක් තියෙන ස්වභාවයේදී ගන්න. ඒක ඔබ අගමැති වුණත් තව අවුරුදු 100ක් ඇතුළත ඒක ගන්නවා. ආගේ කියන ඔය යාන වාහන සෙල්ෆෝන් අයිපෑඩ් ඔය ආව ඔක්කොම ගන්නවා. ඒක අද ගන්න දෙන්න. මොකද හේතුව ඒකේ අයිතිය ඒ අයිතිකාරයන්ටම තමයි. ඔබ ඒව පරිහරණය කරන්න අයිතිය එයාටත් දෙන්න. ඔබේ ජීවිතෙත් එහෙමයි. ඔබේ ජීවිතෙත් සැබෑම අයිතිය කාටද? මේ ස්වභාව ධර්මයට. ඒ අයිතිය ඒක පිළිගන්න, අව්‍යාජ ලෙස පිළිගන්න ඕන. ඒක අත්හරින්න. ඔබේ අයිති ඔබ ඇත්තෙන් මේක පිළි අරගෙන හුස්ම ගත්තට දවසේ අවසාන ස්තුතියන්ට වෙන බොහොම ස්තුතියි මට අද දවසේම හුස්ම ගන්න දුන්නට. ඒක හුස්ම අපි කවදාවත් හිතන්නේ නැහැ. හිරුවේදී මට ආලෝකය දුන්නට බොහොම ස්තුතියි. ජලය මාව නිවා දැම්මට බොහොම ස්තුතියි. ජීවත් වෙනවා. ආහාර ටිකට බොහොම ස්තුතියි. මටත් බොහොම ස්තුතියි. පුදුම කියන්නේ මම සිරීපාද නැගල පහළට බැස්සම් මං කකුල් දෙකට ස්තුතිවන්ත වෙනවා. අන්දන්නේ ලෝකෙ මිනිස්සු එක් කරනවද කියලා. මගේ කකුල් දෙකට මම ඉස්සර ලොකු ගමනක් ගියානේ. Thank you ඈ. මොකද ඉස්සරේ? කාමරේක ඉඳලා කොහේ හරි නාතන් හිටියා මම කාමරේට ස්තුතිවන්ත වෙන බොහොම ස්තුති මන් දවස් කීපයක් සතියක් මම මේක ආරක්ෂා කළා සීතලෙන් හුළඟෙන් පීඩාවක් නැතුව රසයෙන් කියලා ස්තුතියක්. ගුවන් යානයට ස්තුතිවන්ත වෙනවා. මේක හදව මිනිස්සයට මේ අයට බොහොම ස්තුතියි. ඒක මං හදවතින් කරන දෙයක් එහෙම කරන්න නැතුව මට එන්න බෑ. වාඩි වෙලා හිටිය පුටුවට ස්තුතිවන්ත වෙනවා ගුණාම. ඇයි ඒ? මේවා අපේ නෙමේ. අපි පිටකෙනෙකුටනේ නිතරම ස්තුතිවන්ත වෙන්නේ. ඒ කාතකින් අපි පිට කෙනෙක් කියලා මේ හැම දෙයක්ම දකින නිසා වෙන්නේ නැති එහෙම ස්තුතිවන්ත වෙන්නේ හිතෙන්නේ. මේ බණ කිව්වට මම ස්තුතිවන්ත වෙනවා. අද බණ ටික හොඳට කිව්වා. කනට ස්තුතිවන්ත වෙනවා. දැන් මේවා අපි කරගන්න කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා මේ සංස්කරණය කරගෙන තියෙන අවිද්‍යා සහගත මානසික ලොකු බලයක් තියෙන නිගඩියක් වගේ එකක්. එයා ඇවිල්ලා හිර වෙනවා මේ. ඈ? එයා තව ටිකක් මෘදු කරන්න ඕන. දැන් බත් ගුලියක් වුණා ලොකුවට ගිලින්නේ කියලා ගිලින්න ගන්න බැහැනේ. ඒකට යම් මෘදු කරලා හපලා ගිල්ලාම ගිලින්න පුළුවන්. නේ? ඒක තව මුදු වෙන්න ඕනේ. ඒ වගේ මනස ස්වභාවික කරන්න ස්වභාවයට ඉඩ දෙන්න. ඒ තුල ක්‍රමානුකූලව මුදු වෙන්න ඉඩ හරින්න. ඒට එකතු කරන්න ස්වභාවික ධර්මය, නිරෝධ ධර්මය. එතකොට අර අරලු බෙත්තක් ගත්තා වගේ තියෙනවා. සියල්ලම මෘදු වෙලා දිය වෙලා යනවනේ. ඝන වෙන්න ඕනේ නැහැ එතකොට. දැන් ඝන වුණාම පිට වෙන්නේ නැහැ. කෝපි වුණාම නේ පිට කරන්න අමාරුයි. එතකොට ටිකක් අමාරු වෙනවා. අසම්බේ දේවල් නෙමෙයි, අසබ්බ දෙයක් කියන්නේ ජීවිතේ නැති දෙයක් වෙන්න ඕන. වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් නිතර මේව කතා කරන්නේ. මනසෙත් එහෙම තමයි. මනසත් ඝන වුණාම රළු වුණාම හරි අමාරු. එඩිතර කෙනෙක්. ඒක හොඳයි. අර කියනා වගේ වේගයට සමාන පාලනය. පාලනයට සමාන වේගය. පාලනය සහිත වේගයක් කමක් නැහැ. ඒකයි තියෙන්නේ. හිමින් යනවද හයියෙන් යනවද කියන එක නෙමෙයි. එක් එක් අයගේ ශක්ති විවිධයි. අපි දකිනකොට ඔය හයිවේ එකේම යනකොට එක එක වාහන එක එක වේගයන් පාවිච්චි කරනවා. ඒ සමහර වාහනවලට මේ වේගය ගත්තට ඒක දැනෙන්නේ නැහැ ඒ වාහනෙට. සමහර වාහනවලට ඒක දැනෙනවා. ඉතින් තමන් අඳුරගන්න ඕන තමන්ගේ වාහනේ ප්‍රමාණය, තමන්ගේ මානසික ස්වરૂපය, තමන් ගත යුතු වේගය සහ පරිපාලන. දැන් කරන්න උත්සාහ කරන්නේ මොකක්ද පුතා? මේ අවස්ථාවේදී චලනය වෙන අවස්ථාවේදී මනස නිදහස් කරනවද? ඇවිල්ලා ඒට ඉඩ දෙන්නේ. ඉඩ දෙන්නේ. ඇයි ඉඩ දෙන්නේ නැත්තේ? එයාට ඒක විසයි වගේද? එයාට ඒක විසයි වගේ. ඒකෙන් ප්‍රතික්ෂේප කරන වගේ ගතියක් ඇති වෙනවද? නැත්නම් ඒ ධර්මතාවයේ තුලින් කට හිර වෙන තද වෙන ගතියක් තද වෙන ගතියක් වගේ ඇති වෙනවා. ඒ අවස්ථාවන් වලදී අර තව තවත් ඔයා වීරිය වැඩි කරන්නේ නැතුව හෙමින් හෙමින් ඒක මෘදුව ගොඩනගෙන ඉඳ හරින්න. ටිකක් මෘදුව ඒක ගොඩනගෙන ඉඳ හරින්න. ඒ වෙලාවෙදී තව ගොඩක් වීරිය කරන්නේ නැතුව ඒ ගස්ඨණය ටිකක් තිබුණා වේ. ඈ ගස්ඨණය තුල ඒක ක්‍රමානුකූලව ටිකින් ටික ටිකින් ටික. දැන් බත් නිගානක් වුණත් ඒක පාට කටේ දාගන්න බෑනේ. ටිකෙන් ටික ටිකෙන් ටික අනල අනුභව කරනවා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික අර ගණී භවනේ වෙච්ච මානසික ස්වභාවයන් අතහැර අතහැර යන්න. එසේ අතහැරීමෙන් ඔබට ඒක අධ්‍යාත්මිකව පමණක් දැනිලා බාහිරයට නොදැනෙන මට්ටමට හදා ගන්න පුළුවන්. අපිට මේක වීර්යයත් එක්කම සයන්සික ධර්මයත් එක්කම තමන්ගේ ප්‍රඥාවේ ගුණයකුත් අවශ්‍ය කරන හොඳ පාලනයක් සඳහා. මේ ධර්මය පිවිසෙන්න ඔබ මනස විවෘත කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන ධර්මයට ඇතුල් වෙන්න ගේට්ටු ඔක්කොම හොඳට ඇරලා තියෙනවා. ස්වාමීන් වහන්සේට වඩින්න අවසර තියෙනවා. මේ ධර්මයට එන්න අවසර තියෙනවා. ඒකයි ඒක අදහස් කරන්නේ. හැබැයි ඔබ ඒක දරා ගන්න ශක්තිමත් වෙන්න ඕන. දැන් මහා කළු ගලක් පෙල්ලගෙන එනවා. ඒක මේ මාද්දකින් අල්ලන්න කියොත් එහෙමනේ. ඒක තමයි අපිට ශක්තිය නැත්තම් ඒක දරා ගන්න බෑනේ. එතකොට ධර්මයේ යම්කිසි ස්වરૂපයක් බලයක් තියෙනොත් ඒක දරා ගන්න පුළුවන් මට්ටමේ ශක්තියක් ගුණයක් අපි ළඟ තියෙන්න ඕන. ගුණයක් වුණත් ජීවිතේ දරා ගන්න බලයක් තියෙනවා. ධනයක් වුණත් බලයක් වුණත් නිලයක් වුණත් දරා ගන්න ශක්තිය දෙන්න බෑ. එතකොට තමයි ඒක සැහැල්ලුවෙන් එයා දරා ගන්නෙ. නේ? නැත්තම් අමාරු වෙන්නේ. නේ? තනතුරක් හරි දරා ගන්න ශක්තිය තියෙන්න ඕන, බලය තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක දරා ගන්න අමාරු වෙනවා. ඒ වගේ මේ ගුණේ දරා ගන්න අපිට උන ශක්තිය, ඒ ධර්මානුකූල ශක්තිය අපිට උන තියෙන්න ඕන. තව තවත් ධර්මයේ අසමින් ඥානනේ වඩමින් අනිකුතර ප්‍රඥාමය පැත්ත බලන්න ඕන හොඳටම ගණන් හදලා බලන්න උපතේ ඉඳලා කාලසටහනක් හදන්න මරණය දක්වා මම හදනව මහන වෙන්න කලින්ම මම හදනව ජීවිතේ උපතේ ඉඳලා මරණය දක්වාම කාලසටහනක් එක එක විදිහට හැදුවා පෙට්ටියට ගිහිල්ලත් හදනව පෙට්ටියෙන් වලපල්ලට ගිහිල්ලත් අලු යටට ගිහිල්ලත් හදනව මේක ධනාත්මකාරී ඍණාත්මකාරී අදහසක් නෙමෙයි මොකද හැම දවසටම කාලසටහනක් තියෙනවා නම් ඉතින් ජීවිතේට කාලසටහනක් හදුවා මොකද වෙන්නේ නේ ඊට පස්සේ සංසාරේටම කාලසටහනක් හදලා නේ එතකොට අපිට කාලෙන් නිදහස් වෙන්න එක ලොකු බලයක් වුණා නේ ජීවිත කාලසටහන මුල ඉඳලා අගට අරගෙන යනකොට මොකද හිතෙන්නේ එපා වීම නැහැ පාවීමක් එන්නේ ඥානේ ඍජු වෙනවා අවබෝධයෙන් ප්‍රබල වෙනවා ඈ කරන කියන දේවල් අනුකරණ කරගන්න මේ කලකණික වෙන්නේ නැහැ ඉතින් ප්‍රබල ඥාන දර්ශනයක් ඇති වෙනවා ඍජු ඈ ජීවිතේ දැනගෙන යන්නේ අටලෝ දහම දැනගෙන යන්නේ අයිති දේ අයිති නැති දේ අඳුනගෙන යන්නේ තමන්ට අයිති දේ විතරක් ඉතුරු කරගෙන අනිත් ඔක්කොම අයින් කරා. මනෝදාට විතර ඔයාට අයිති දේ විතරක් කියන්න බලන්න. මුකුත් නැහැ. මුකුත් නැහැ කියන එක අයිතිද? ඒත් නැහැ. එහෙනම් අපි මොනවද අයිති කරගන්න හදන්නේ? මොනවා හරි අයිති කරගන්න ඕනද? නෑ. මොනවා හරි අස් කරන්න ඕනද? මොකද අස් කරන්න ඕනේ? මමත්තේ. මමත්තේ අස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ අයිති කරගන්න එකයි අස් කරන්න ඕන එකයි කියන මේ ස්වභාවයන් දෙකෙන් අපි ඉවත් වෙනවා. දැන් බලන්න මමත්වයේ අස් කරන්න ඕමනා වෙන්නේම මමත්වයට. මම දකින්න හදන්නේ මමත්වයට. ඒකත් අස් කරන්න. හරිනේ? එතකොට මමත්වයේ අස් කරන්න තියෙන උමනාව මමත්වයේ වැඩි කරගන්න අයිති කරගන්න තියෙන උමනාව අපි අයින් කරන්න ඕනේ මමත්වයේ මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන ගුණයත් අයින් කරන්න මම කියලා කෙනෙක් ඉන්නවයි කියන ගුණයත් අයින් කරන්න ඒක නුවණින් ගන්න නුවණේ විමුක්ති ඇසින් බලන්න ඒ ඇසින් බලලා සම්පූර්ණයෙන්ම අවිද්‍යා සහගත අඳුරු පරිසරයන් තුළ තැනුණු චේතනාත්මක සංකල්ප බල ශක්තිය විඥාන ශක්තිය ඒව දිය කර හරින්න හරියට අර හිරු එළිය වැටෙනකොට අර අයිස් කඳු දිය වෙලා වැටෙනවා වගේ මේ අයිස් කැට දිය වෙනවා වගේ පිනිබිඳු වැටෙනවා වගේ අපි හරියට මේ ප්‍රඥාව කියන එක අවදි කරනකොට අපි ළඟ තියෙන අවිද්‍යාව කියන එක දිය වෙලා වැටෙනවා අන්ධකාරය කියන එක පලා යනවා සැනසීම කියන එක උදා වෙනවා ඒ නිසා ප්‍රඥාව කියන එකත් එතරම් අපි අවදි කරගෙන මේ නුවණින් නිසි ධර්මයේ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ වගේම තමන්ගේ පැත්තෙන් ධර්මයක් යදවල තමන් බලන්න ඕන එතකොට අර නිකම්ම ධර්මයේ පිවිසෙන්නේ නැහැ තමනුත් තමන්ට දකින්න දර්ශනයක් තියෙනවා දැන් මෙහෙම කරන්නත් පුළුවන් නේ ළමෙක් අරගෙන ඔසවලා මේසෙ උඩින් මෙහෙම තියන්නත් පුළුවන්. හැබැයි ඒතකොට ළමයට බෑ ගන්න බෑ. හැබැයි මේ ළමයට අපිට පුරුදු කරන්නත් පුළුවන් මේ මොයිසෙ උඩ නැග ගන්න. එතකොට එයාට එකෙන් බහින්නත් පුළුවන්. එතකොට යාට ඒක පිළිබඳව ප්‍රශ්නයක් නෑ. යාට ඕන නම් මේ කොට නැගලා වාඩිලා ඉන්නවා. අය ඕන තියනවා බහලා යනවා. හැබැයි මේ ළමයාව යංගිස කෙනෙක් මේ සුඩින් තියලා බහ ගන්න බැරි විදියට දාලා ගියෝ. ඒ ළමයා ගෑ ගහගෙන අඬනවා. ඒ නිසා අපේ ශක්තියන් ඔබ උපයෝගී කරගන්න උපදේශයක් හැටියට. හැබැයි ඔබ තමයි මේසි මතර නගින්න ඕන. කියන අවබෝධයට එන්න ඕන. එතකොට ඔබට කැමති වෙලාවට කැමති වෙනසක් කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඔබේනේ. එතකොට මේ ධර්මය මගේ හෝ බාහිර ධර්මයක් හැටියට ගන්න නැතුව තමාගේ ධර්මයක් බවට පත් කරගන්න ඕන. ධර්මයයි තමා අතරයි වෙනසක් නැති කරගන්න ඕන. ධර්මයේ වෙනම මම වෙනම. දැන්ට ඉන්නේ එහෙමනේ. ඈ ධර්මයේ තියෙන මේ පුස්තකාලවල පොත් පාකවල අපි වෙනම. ඉතින් ධර්මය හා තමා අතර තියෙන වෙනස නැති කරලා ධර්මය හා මම කියන්නේ එකක්. එතකොට එතෙන්ට තමයි කියන්නේ ධම්ම ජීවිනෝ ධාර්මික ජීවිතේ. පුස්තකාලය තමා තුළමයි. ධර්මයේ පින්නතුනි එක වචනයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එකම එක වචනයක්වත් නැහැ. තේරුණානේ? ඒක හරි ගැඹුරු කාරණයක්. බුදුරජාණන් වහන්සේ පන්සාලේ සසක් කියපු එක වචනයක් නැහැ. තේරුණානේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වචන බොරු බවමයි. නේ? මේ හැම දෙයක්ම අනිත්‍ය බවමයි. ඒ නිසා තමයි වචන නැහැ කියන්නේ. අනිත්‍ය කියන්නේ බොරුවක්. ඒක ඇත්තක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ බොරුවක්. හැබැයි ඒක ඇත්තක් හැටියට කෙනෙකුට දකින්නත් පුළුවන්. එතකොට ඒක වචනයක් නෙමෙයි. ඒක සිංහල අකුරු වලින් හරි ඉංග්‍රීසි අකුරු වලින් හරි ලියන්න පුළුවන් වාචික ස්වරූපයක් නැහැ. එහි තියෙන ධ්වනියක් ශබ්දයක් පමණයි. එහි අර්ථයක් නැහැ. ඒකයි වචන නැහැ කියන්නේ. අන්න ඒ ආකාරයටයි ශ්‍රී සද්ධර්මය ලියවෙන්නේ. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න කිසිවක් තුල නොපිහිටන්න, කිසිවක් බලාපොරොත්තු නොවන්න, කිසිවක් අස් කරන්න හරි රැස් කරන්න හරි ලබා ගන්න හරි වෙනස් කරන්න හරි යන්න එපා. ඒ විදිහට ප්‍රකට කරන්න, ඒ විදිහට ප්‍රගුණ කරන්න. බාහිර ලෝකය කියන්නේ එකක්. අධ්‍යාත්මික නිදහස කියන්නේ තව එකක්. අධ්‍යාත්මික ලෝකයේ තුල ඔබ සත්‍යවාදී වෙන්න, තරඟකාරී නොවන්න. ඒක ඔබ නිහඬව තියාගන්න. බාහිර ලෝකයට ගියාම ඔබ තරඟකාරී වන්න. ඔබ තුල ඔබ රහසෙන් විද්‍යානුකූල වෙන්න. ඒක කාටවත් පෙන්වන්න ඕනේ. මොකද හේතුව බාහිරයට පෙන්වුවොත් ඔබ විද්‍යානුකූලයි කියලා විද්‍යාත්මක මිනිස්සු ඔබ ලොකු ප්‍රශ්නයකට වර්ජනය කරනවා. ඉතින් ඒ නිසා ඒ ලෝකයට අවශ්‍ය කරන දේ ඒ ලෝකයේ තුල තනන්න, තමන්ගේ අධ්‍යාත්මික ලෝකයට අවශ්‍ය කරන නිදහස ඔබ අධ්‍යාත්මික ලෝකයේ තුල තනා ගන්න. ඒක ඔබට පෞද්ගලිකයි. ඒක කාටවත් පෙන්වන්න ඕනේ නැහැ. තේරෙනනේ? ඔබ තුල ඔබ වීරයෙක් වෙන්නේ නැතුව ප්‍රඥාවන්තයෙක් වෙලා විශාරදයෙක් වෙන්න එළියට අවශ්‍ය කරන රංග මණ්ඩල එහෙට දක්වන්න. තේරෙනනේ? එතකොට මෙතන දක්වන එක ඔබ එළියට අවශ්‍යත් නැහැ, එළිය දක්වන එක මෙතෙන්ට අවශ්‍යත් නැහැ. තේරෙනනේ? ඒක මොකක්ද අපිට කරන්න තියෙන්නේ? දිය වෙන්නට ඉඩ හරින්න. දිය කර හරින්න එපා. දිය වෙන්නට ඉඩ හරින්න. ගණී භවනය කරන්නත් එපා. ස්වභාවයට විවෘත වන්න. විවෘත වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි කිසිදු දෙයක් ස්පර්ශ කරන්නේ නැහැ, ග්‍රහණය කරන්නේ නැහැ, සකස් කරන්නේ නැහැ, පාලනය කරන්නේ නැහැ. දැන් පාලනය නොකර ඉන්න ඕනේ කියන එක නෙමෙයි මේ කියන්නේ. පාලනය කරන්නේ නැහැ කියන එක. ඒ වචනේක මම කිව්ව වචන බොරු කියන්නේ බුදුවරු වචන කතා කරන්නේ නැහැ කියන්නේ ඕකයි. දැන් පාලනය නිදහස් වෙන්න කියපුව ගමන් හිතන්නේ මේ පාලනය කරන්න එපා කිව්ව වෙන්න ඕන කියලා ඒ වැඩේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එයාගේ පාලන තන්ත්‍රය, දෘෂ්ටි තන්ත්‍රය, සංකල්ප තන්ත්‍ර ඒ තුල එයා හිර වෙනවා. දැන් පේනව නේද අපි එක අපේ මනස හැදිලා තියෙනම දෘෂ්ටි වලින් දෘෂ්ටි වලට මාරු වෙන්න මේ වැඩේ නතර කරන්න ඕන. සද්ධර්මයෙන් විශිෂ්ට ඥානෙ ප්‍රඥාවේ ඒකත් එක්ක සමගාමී වීරිය යොදවන්න. එතකොට ලස්සන තේ එකක් මෙතන හැදෙනවා. ඈ කාටත් සීනේ ජලයත් ප්‍රමාණවත් තේනකොට මේක රසවත් ගුණ වෙනවා. වීරිය පමණක් යොදවන්න එපා. නමුත් ධර්මය තුළ ගොඩ නැගෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනකොට මනස තුල මේවා ඒව ඉඩ දෙන ස්වභාවයක් සිදු වෙන්න ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනවත් නැහැ. එක කලබල වෙන්න ඕනවත් නැහැ. හොඳයි එහෙනම් මොකද ඔබේ නිදහස ඔබට අහිමි වන්නේ ඔබම කනුවක බැඳෙන නිසා. ඔබම කනුවක පටලැවෙනවා. ඉස්සර බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් කළා. ඉස්සර හිටියා මේ මෝ වර්ගයක්, කුඩා මෝ වර්ගයක්, පිටිපස්සේ ලොකු පුළුම් වගේ වලිගයක් තියෙන. ඒ සත්තු ගිහිල්ලා එක්තරා මේ කටු වල මේ අර වලිගේ පැටලෙනවා. පැටලුනහම මේ වලිගෙට කොච්චර ආසද කියනවනම් ඒ මුවා අර වලිගේ කැඩේ හේ මෙහෙ වෙයි කියලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවලු. කොච්චර හෙල්ලෙන්නේ නැතුව ඉන්නවද කියනවනම් ඒ මුව සමහර වෙලාවට අර වලිගේ බේරගන්න වලිගෙට තියෙන ආස නිසා මේ කුසගින්නේ පිපාසයේ එහෙම මී යනවලු. දැන් ඔයත් කරන්න මොකද දන්නවද? අර වලිගේ පැටලිලා මමත්තේ පැටලිලා ඒ පැටලිච්ච දෙයට ඒක සිඳ ගන්න කැමති නැති වුණොත් එහෙම හේතුළුම තමයි බොහෝ දෙනෙක් ලක්ෂ ගාණක් ලෝක කෝටි ගාණක් මේ යන්නේ හේමුමයි වලිගෙත් එක්කමයි. ඒ කියන්නේ ඒ නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේ අපිම අපේම මනස වලිගේ කිව්වේ ඒක. අපිම ආස කරන ටික ගිහල පැටලෙනවා. ඈ පැටලුනාට පස්සේ අපේ මමත් වෙන ඉතින් මමනේ බැඳිලා ඉන්නේ. මගේනේ බැඳීම. මේ මමනේ මගේ අර මෝවා හිතනා වගේ මගේ වලිගේ කියලා අපිත් හිතනවා. මේක මගේ හිතනේ නේද? කටක් වුණත් ඇනිලා දිනකොට ඒ කටුව ආත්මයේ බවට පත් වුණොත් මේකත් තමන්ගේ කියලා හිතන්න පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ දුක වුණත් තමන්ගේ කියලා හිතුවොත්, තමන්ගේ ආත්මය කියලා හිතුවොත් එහෙම යා දුක් නිරෝධයක් හොයන්නේ නැහැ. ඒ නිසා දුක දුක විදියටම දකින්න. අනාගත දුක්, වර්තමාන දුක්, අතීත දුක් දුක දුක විදියටම දකින්න. ඔබේ මනස කුමන හෝ පටලැවීමක තියෙන හැම මොහොතකම නිදහස් වෙන්නේ. නිදහස කියන එක ඔබට ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මට ලබා දෙන්න පුළුවන් දෙයක්ත් නෙමෙයි. ඒක ස්වභාවයෙන් ලැබෙන දෙයක්ත් නෙමෙයි. ඒක එහෙනම් ආන්න ඒක තමයි. ඒක තේරුණාද? ආන්න ඒක තමයි. ඒක කිව්වේ නැත්තේ මොකෝ? කියන්න බැරි නිසා. අනිත් එක ඕක ඒක කිව්වත් ඇහෙන්නේත් නැති නිසා. ඒක ලියන්න බැරිද? ඒක ලියන්නත් බැරි නිසා. දුර්ලභෝ විශිෂ්ටෝ ප්‍රඥාවන්තයන් විසින් දකින්නා වූ සුවිශේෂී අත්දැකීම. ඔබගේ අධ්‍යාත්මයේ පවතින කිසිවක්ම සැරිසරන කිසිම සිතුවිල්ල චේතනා කිසිවක් ඔබගේ කර නොගන්න. එයින් අදහස් වන්නේ ඔබෙහි සමග කිසිදු ඇලීමක් හෝ ගැටීමක් පාලනය වෙනස් කිරීමක් අපේක්ෂා කිරීමක් ප්‍රතික්ෂේප කිරීමක් නැති වග. එවිට ඔබගේ ජීවිතය වන්නේ නිදහස පමණයි, ආශ්වාස ප්‍රාශ්වාසය පමණයි, හදවතේ ලේ ගලාගෙන යෑම පමණයි. විමුක්ති ඇසක් කියලා එකක් තියෙනවා. ඒ ඇස උදා කරගන්න ඕන. උදා කරගත්තාය ඒ ඇස පුරුදු කරන්න. විමුක්තිය භාවිතා බහුලී කතා කරන්න ඕන. විමුක්තිය කියලා කියන්නේ නිරායාසය. විමුක්තිය කියලා කියන්නේ ග්‍රහණයක් නැති, කිසිදු බැඳීමක් නැති අවස්ථාව. අනිකුත් වෙලාවට වැඩ කරද්දී ඔබගේ අවශ්‍ය කරන වීරය ඒ දේවල් යොදා ගන්න. මේ මොහොතේදී ඔබගේ අධ්‍යාත්මයට කිසිදු ආයාසයක් හෝ નિરાයාසයක් එකතු නොකරන්න. නිතරම නොතේරෙන ධර්මය, අවේදීත ධර්මය ගැන ඔබ ලොකු විශ්වාසයක් තබන්න. එහිට එය වෙත ඔබ ඇලුම් කරන්න. නොපෙනෙන ධර්මය ගැන ඔබ ඇලුම් කරන්න. ඒ ඔබගේ නිවහන එහි තනන්න, එහි වාසය කරන්න. එම ධර්මය වෙත පැමිණෙන්න. ධර්මය කියන්නේ තේරෙන එකක් නෙමෙයි. නොතේරෙන මට්ටමට පත් වීම. පුළුවන් තරම් විවෘත භාවය කියන එක ඇති කරන්න. එවිට ඔබගේ හිතේ තියෙන ඝනත්වය ඝනීභවනය වීම නතර වී ඒ දියවීමට පටන් ගන්නවා. සිත විවෘත නැති නිසායි ඝනීභවනය වෙන්නේ. ඒ ආවරණය වෙන විට ඝනීභවනය වෙනවා. නිරාවරණය වෙන විට, නිදහස් වෙන විට සිතේ මමත්වය දියව යනවා. පූර්ණ නිදහස, පූර්ණ විවෘත භාවය ඔබ ඇති කරගන්න. ඔබව දිය වෙන්නට ඉඩ හරින්න ඔබම. ඔබේ මමත්වය දිය වෙන්නට ඉඩ හරින්න ඔබම. මේ ලෝකෙ කෙනෙක් කරන දෙයක් නෙමේ. හැමෝම කැමති මමත්වයෙන් දැඩි කරගන්න. මමත්වයේ දිය වෙන්නට ඉඩ හරින්න. පූර්ණව නිදහස් වෙන්න, පූර්ණව විවෘත වන්න. ඔබ තුල ඔබ විවෘත කෙනෙක් බවට පත් වෙන්න. ලොවට නෙමෙයි, ඔබ තුල ඔබ විවෘත කෙනෙක් බවට පත්වන්න. ලෝකෙට නෙමෙයි ඔබ තුලම ඔබ විවෘතයි. කිසිදු පාලනයක් අවශ්‍ය නැත. සියලු පාලනයන්ගෙන් නිදහස් විය යුතුයි. කිසිදු දෙයක් ලැබිය යුතුව නැත. ලැබූ සියල්ලගෙන්ම නිදහස් විය යුතුයි. නිදහස කියා දෙයක් නැත. එය කිසිම තැනක පිහිටා නැත. නිදහස ඇති තැනක් ලොව නැත. ඒ තැන විශේෂ ඥානයෙන් අවබෝධ කරගත යුතුව ඇත. නිදහස තිබෙන්නේ දකින සීමාව ඉක්ම වූ විටයි. නිදහස තිබෙන්නේ සිතන සීමාව ඉක්ම වූ විටයි. නිදහස තිබෙන්නේ වින්දන සීමාව සුඛ දුක්ඛ උපේක්ෂා වින්දන සීමාව ඉක්ම වූ විටයි. නිදහස තිබෙන්නේ නිදහස කියන වචනයද අත්හල විටයි. නිදහස වචන වලින් කියව නොහැකි. වචනයකින් කියන විට ඒ තුලද නිදහස නැත. නිදහස වචන අභිභව අද්දුටුයි. පූර්ණ නිදහසයි සැබෑ නිදහස. ඒ ස්වභාවයෙන් ඔබ තුල වැඩෙන්නට පෝෂණය වන්නට ඉඩ හරින්න. වරකය අසීරු වුවද තව වරක පහසු වනු ඇති. තව වරක ඔබ පූර්ණ නිදහස් කර සැනසීමට පත් කරනවා ඇති. විවිධ චංචල භාවයන් ඇතිවීමට පුළුවන්. මාර බලවේග ඇවිදින් ඔබගේ සිත එක් එක් පැත්තට ඇදගෙන යන්නට උත්සාහ කරයි. එහෙත් ඔබගේ අවබෝධයෙන් ඔබ ඍජුව එඩිතරව නොසෙලී මනසින් බලා සිටින්න. වරක ඔබ මේ භාවනාව තුළ සතුටු වේ. වරක ඔබ කලකිරේ. වරක ඔබ භීතියට බයටපත් වේ. තව වරක ප්‍රණාත් ප්‍රමෝදයටපත් වේ. ඒ හැම දෙයක් තුළම ඇත්තේ ධර්මතාවයක්. ඒ හැම දෙයක්ම ඔබගේ ගමන් මගේ විවිධ සංදිස්ථාන. ඒ හැම දෙයක්ම පසු කරගෙන යන රළ බිඳගෙන යන වේගවත් නෞකාවක්සේ ඔබගේ අධ්‍යාත්මය නිරෝධය කරා, නිදහස කරා, ලෝකෝත්තරත්වය කරා, අවේදීත්වය කරා මෙහෙයවන්න. සුවිශේෂී මෙහෙයවීමෙන් එය මෙහෙයවන්න. පුජ්‍යලත්වයෙන් තොරව මෙහෙයවන්න. සෑම විටම පුජ්‍යලත්වයෙන් තොර වූ අවස්ථාවකටම පත්විය යුතුයි කියලා මෙහෙයවන්න. වීරියද ප්‍රඥාවද සමබරව පවත්වා ගන්න. ඝන වෙන මානසික ස්වභාවයන් ඔබට සුඛ දුක්ඛ උපේක්ෂා සංවේදනා පිට කරාවි. එවිට ඔබ දැනගන්න එය ගණී භවනයේ වෙන මමත්වයක ස්වરૂපයක් කියලා. දෘෂ්ටිගත වෙන මමත්වයක ස්වરૂපයක් කියලා තේරුම් ගන්න. ඔබගේ මමත්වයෙන් තොර වූ නිරෝධය කරා ඇදී යන විට ඔබට දක්වන්න දැනෙන දේ තමයි නිදහස, සැහැල්ලුව, අවේදී තත්වය, ප්‍රසන්න බව. ඔබේ මනස යම්කිසි ගණී භවණයකට පත් වෙන විට ඔබට වේදනාවක් එනවා. වින්දනාත්මක වේදනාවක්, කලකිරීමක්, බයක් ඇති ගැනීමක්, ශෝකයක්, දුකක්, එපා වීමක් විය හැකි. ඒ අවස්ථාවේ ඔබ දැනගන්න, මම ගණී භවණිය වෙමින් තිබෙනවා මමත්වය තුළ. වහාම නිවැරදීම් ප්‍රඥාවෙන්, සම්‍යක් ඥානයෙන්, විමුක්ති ඥානයෙන් ඒ හැඩගස්වන්න ඕන. ධර්මඥානයෙන් ඒ හැඩගස්වන්න ඕන. කුමක් වැඩෙන්නටද? අවිද්‍යාව දුරවන්නට, ධර්මය වැඩෙන්නට. සියල්ලගෙන්ම නිරෝධ වූ අවේදිත විමුක්තිදායක සෝය දැනෙන පරිදි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පරම ගම්භීර වූ පරම සත්‍ය තේරුම් ගත්තේ හරිම දුක් ගැහැට විඳලා, කායිකව ශාල දුක් පීඩා විඳලා, මානසිකව දුක් පීඩා විඳලා සිද්ධාර්ථ කුමාරයාණන්ගේ කාලේ. ඒක අහඹු සිදුවීමක්, පිනට සිද්ධ වෙච්ච දෙයක් කියලා සමහර අය හිතන එක වැරදි. ඒක මනුෂ්‍යත්වයක් තුළ ගොඩනැගුණු අපරිමිත වීරයෙන් දුර්ලභම මහා පුරුෂයෙකුට ලැබෙන සුවිශේෂී අත්දැකීම. යෙහි දායාදය ලැබූ අපන් මේ ලෝකයේ දුර්ලභ මිනිසුන් අතර දුර්ලභම පිරිස. අවිද්‍යාත්මක සංකල්පවලින් තෙරපිලා, මානසික සංකල්පවලින් දැවටිලා, මිත්‍යා සංකල්පවලින් ජීවිතය කාට හරි බාර දීලා, කාල බීලා ඇඳලා නාස්ති වෙන ජීවිත අතර අපේ ජීවිත මොනතරම් වටිනවද කියලා අපි අපිම හිතලා බලන්න ඕනේ. කින්දුර ඈතින් සිටියත් බොහෝ දෙනාගේ ප්‍රඥාව වැඩෙනකොට ඒ අයට ස්වාමීන් වහන්සේගේ ආමන්ත්‍රණය ලැබෙනවා මෙතන ඉඳන්ම. ඒ ආමන්ත්‍රණය තුර හැඳ ගැහෙන්න පුළුවන්කම තියෙනවා හැම කෙනාට. ක්‍රමානුකූලව වඩා ගන්න, අනුපුම්බ කිරියා, අනුපුම්බ ප්‍රතිපදා. එක් එක් අයට තියෙන එක් එක් මානසික ස්වરૂප, එක් එක් අයට තියෙන එක් එක් බාධක. ඒ බාධක ඒ ඒ ස්වરૂපයෙන්ම ඒ අය ජය ගන්න ඕන. අනිකා ජය ගන්න විදියට නෙමෙයි තමා ජය ගන්නෙ. තමාට හරියන ක්‍රමය තව එකක් වෙන්න පුළුවන්. තමාගේ ප්‍රශ්න තමාටම සරිලන ආකාරයකින් විසඳ ගන්න ඕන. කෙසේ හෝ ඔබ ධර්මය තුළ දිගින් දිගට වැඩෙන්න, දිගට මහන්න, එක දිගට අහන්න, එක දිගට වඩන්න. නැත්තම් ආයි ධර්මයේ කොට සමතක වෙලා ගිහිල්ලා ආයි ටිකක් පරණ වෙනවා. එක දිගට ධර්මය අහන්න, එක දිගට ධර්මය වඩන්න, මෙනෙහි කරන්න. එතකොට මේ ධර්ම ශක්තියින් මත ශක්තියින් ගොඩ නැගිලා හොඳින් එක මහ බලයක් බවට පත් වෙනවා. එහෙමයි ධර්මයේ තුල ගොඩ නැගෙන්න ඕන.